بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والضحى والليل إذا سجى ما ودعك ربك وما قلى وللآخرة خير لك من الأولى ولسوف يعطيك ربك فترضى ألم يجدك يتيما فآوى ووجدك ضالا فهدى ووجدك عائلا فأغنى فأما اليتيم فلا تقهر وأما السائل فلا تنهر وأما بنعمة ربك فحدث පෙරවරු මත දිවුරමින් රාත්‍රියේ මත දිවුරමින් එය නිසංසල මැදියම් රැවන විට ඕ මුහම්මද් නුඹගේ පරමාධිපති ආනන් නුඹව අත්හැරියේද නැත නුරුස් වේද නැත අවසාන අවදිය ආරම්භ අවදියට වඩා නුඹට යහපත්ය නුඹගේ පරමාධිපතියා නුඹට ලබා දේ නුඹ එමගින් තෘප්තිමත් වන්නේය අනාතේ කුලෙස නුඹව ඔහු නොතුටුවේද පසුව නිවහනක් ලබා දුන්නේය යා යුතු මග නොදන්නා තැනැත්තෙකු ලෙස නුඹව ඔහු දැක නුඹට යහ මග පෙන් වූයේය දුගියෙකු ලෙස නුඹව ඔහු දැක අනුන්ගේ පිහිට අවශ්‍ය නොවන්නෙකු බවට පත් කළේය එහෙයින් අනාතයින් අවමන් නොකරව අයදින්නන් පළවා නොහරිව එනමුත් නුඹගේ පරමාධිපතියාණන්ගේ වරප්‍රසාදය පිළිබඳව අනුන් හට දෙනුම් දෙවූ